සත්නාම ශ්‍රීවාහි ගුරු සාහෙබ ජී තනසරි මහල්ලා පහල්ලා කාර පහල්ලා චෝපදේ එක්ක ඕංකාර සත් නාම කර්තා පුරඛ නිර්පෝ නිර්වාර අකාල මූරත අජුන්නි සැපං ගෝර ප්‍රසාද ජියෝ ඩරතු හැ අපනා කෑසියෝ කරී පුකාර දුක විසරණ සේවයා සදා සදා දාතාර ජියෝ ඩරතු හැ අපනා කෑසියෝ කරී පුකාර දුඛ විසරණ සේවයා සදා සදා දාතාර සාහෙබ මේරා නීත නවා සදා සදා දාතාර රහාව අනදින සාහෙබ සේවියා අන්ත ෂඩායි සොයේ සෝන සෝන මේරි කාමණි පාර උතාරා හොයේ දයාල තේරා නාම තරා සාද කුර්බාණ ජාඕ රහාඕ සර්බං සච්චා ඒකුහයි දුජ්ජා නහි කෝය පාකි සේවා සෝ කරේ ජා කෝ නදර කරේ තොද් බාජ ප්‍යාරේ කේව රහා සා වඩයයි දේ जितनाम तेरे लाग रहा दूजा नाही कोए जिस आगा प्यारे जाए कहा रहाओ सेवी साहेब अपना अवर न जांचो कोए नानक ताका दास है बिंद बिंद चोख चोख होए साहेब तेरे नाम वित हो बिंद बिंद चोख चोख होए साहेब तेरे नाम वित हो बिंद बिंद चोख चोख होए रहाओ वाहे गुरु जी का खालसा वाहे गुरु जी की फतेह तनासरी महला पहला घर पहला चौप दे एक ओंकार सत नाम करता पुरख निरभउ निरवैर अकाल मूरत अजूनी सैभंग गुर प्रसाद जियो डरत है अपना कै क्यों करी पुकार दुख विसारण सेविया सदा सदा दातार